අපි ධර්මයේ ಗುಣ කියනකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. බුදුරු වදාලේ මගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින් විසි නුවණින් අවබෝධ කරගත යුතුය. බුදුහමේ ප්‍රධාන මූලතන ලැබෙන්නේ ප්‍රඥාව. හෝමාගම මාතුළුවාවේ පදිංචිව සිටි දුන් පීරිස් අප්පුහාමි හා කුරුවිට ආරච්චිගේ කරලිනා යුවලට දෙවන පුත්‍රයා ලෙස 1942 ජුනි 29 වන දින උපන් පිරිමි දරුවාට නම් තැබුවේ පතිරගේ දුන් රත්නසේකර ලෙසින්. ඒ වන විටත් රත්නසේකරගේ මහප්පා මාදුළුවාවේ ශ්‍රී චන්ද්‍රජෝති හිමියන් පැවිදි දිවියට ඇතුළත්ව සිටි නිසා ඔහුටද ඒ මග යාමට ආරාධනා කෙරුණා. එය අනුව 1952 දී එවකට වයස අවුරුදු 13 වූ රත්නසේකර දරුවා මහණ දිවියට පත්වීමෙන් පසු මාදුළුවාවේ සෝභිත ලෙසින් නම් තැබුණා. මාතුළුවාවේ සෝභිත හිමියන් අධ්‍යාපනය ලැබුවේ එවකට වාමාංශික දේශපාලනයේ තිඹිරිගේ ලෙස සැලකූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන්. 56 පෙරලියට නායකත්වය දුන් යක්කඩුවේ පඤ්ඤාරාම, බබරැන්දේ ශ්‍රී සීවලි, කිරිවත්තුඩුවේ ඥානසාර, වල්පුල රාහුල යන හිමිවරුන්ගේ මාර්ගයේ යමින් සෝභිත හිමියන්ද වාමාංශික දේශපාලනයට ලැඹුරු වුණා. දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් සියලු ජාතීන්ටත් අප සෑම දෙනාටම සාධාරණීෂ්ඨ වෙනකොට බියක් සැකක් නොමැතිව ආදරෙන් සහෝදරත්වයෙන් අපට ජීවත් වෙන්න පුළුවන් එබඳු රටක් නිර්මාණය කර ගැනීම සඳහා සෑම දෙනාම පක්ෂ ආගම් ජාති ભેද අමතක කරලා විද්‍යුතය විශ්වවිද්‍යාලයට ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය හැදෑරීමට ඇතුළත් වූ සෝභිත හිමියන් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිව කටයුතු කළා. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දුරේට පත් වූ උන්වහන්සේ ඒ වන විටත් රට පුරා ප්‍රසිද්ධව සිටියේ දක්ෂ ධර්ම කතිකයෙකු ලෙසින්. පසුකාලීනව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග සමීපව දේශපාලනය කළ අතර ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් දැක්වුවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හා ධර්මිෂ්ඨ සමාජයක් උදෙසා වූ විරෝධතාවලදී පහර කෑම්වලට ලක් වූ උන්වහන්සේ එක් අවස්ථාවක අත්අඩංගුවටද පත් වුණා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගිය අප්‍රේල් 27 වනදා නිදහස් චතුරශ්‍රී ඉදිරිපිට සත්‍යග්‍රහයකද නිරත වුණා. 19 වෙනි සංශෝධනය සම්මත කළා කියන්නේ මුළු රටම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. හිතුවට වඩා විශාල චන්ද්‍ර ප්‍රමාණයක් ලබාගෙන මේක සම්මත කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත් වූ කැමැත්තකින් පහු වුණා විවිධ ජනාධිපතිමේ හවුස් කළ යුතුයි කියලා. මෙරට සහ අන්තර්ජාතික වශයෙන් උන්වහන්සේගේ ශාසනික සේවයේ පැතිරුණු අතර ජාතීන් අතර සහජීවනය ගොඩනැගීම සඳහා උන්වහන්සේ ක්‍රියාකාරී නායකත්වයක් ලබා දුන්නා. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය තුළින් වත්මන් යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැක්වූයේ අනුපමේය දායකත්වයක්. විපක්ෂී සියලු කණ්ඩායම් එක්වට පැවති ආණ්ඩුව පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු තෝරාගත යුතු බවටද සෝභිත හිමියන් යෝජනා කළා. සියලුම පක්ෂවලට, සියලුම දැන් සංවිධානවලට, සියලුම නායකයින්ට, සියලු ආගම්වලට කරන ඉල්ලීමක් පමණයි අද සිද්ධ කරන්නේ සඳහා. මේ ආකාරයට නොයෙකුත් දේශපාලන හැලහැප්පීම් වලට මැදිව දිවි ගෙවූ උන්වහන්සේ අපවත් වන විට 73 වන වියේ පසු වුණා. එමෙන්ම දේශපාලන දිවියට අවුරුදු 59ක් සම්පූර්ණ වුණා. කෙසේ වෙතත් මෙවැනි ඉතිහාසයක් ඇති උන්වහන්සේ කිසිදු අවස්ථාවක තමන්ට ලද නම්බු නාම පාවිච්චි නොකිරීමටද බග බලාගත්තා. සංඝ සේනාපති තුංග ජව බල ඇති සාධාරණ සමාජයක් වෙනුවෙන් ජනතාව සුමගට යොමු කරවීමට ඉමහත් මෙහෙවරක් කළ යතිවරයාණනි, ඔබ වහන්සේට නිවන් සුව. සෝභිත තෙරිඳු හෙළ සංඝ සසුනේ වනස්පති